අපි දකින්නේ ආණ්ඩුව ආරම්භ කළ දවසේ ඉඳන්ම පෙන්වන ප්‍රධාන දූත ලක්ෂණය තමයි රට ආණ්ඩු කරන්න නොහැකි වීම. ඒ නිසා දැන් යුද ගැටුම් නිම වූ රටක සිවිල් ගැටුම් විශාල ප්‍රමාණයක් සෑම ක්ෂේත්‍රයකම දකින්න ලැබෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස තමයි හිටපු නීතිපති ඒ වගේම වර්තමාන රජය තුළ වැදගත්යයි සැලකෙන කැබිනට් අමාත්‍යවරයෙකුට ඉල්ලාස්වෙන්ට සිද්ධ වෙලා තිබෙනවා. මහා ජාතික අර්බුද තියෙන රටක දැන් යකඩත් එක්ක ගියක් ගිනි ගත්තට පස්සේ පුළුවන් වලට මොකද වෙන්නේ කියලා ඒක ආනෙක තේරුමක් නැහැ කියලා තමයි මම හිතන්නේ.